නමස්කාර වේවා බුදු රුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා ධම්ම රුවනට සමදා සදකම් සරණ යමි නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහ සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි සාදු සාදු සාදු ශ්‍රද්ධාවන්ත පින්වතුනි සංසාරේ නොඒක ආත්ම භාවවල ඉපදීපිද අපි ආපු ගමනක් මේ තියෙන්නේ මේ ගමනේදී අපට මිනිස් ලෝකේ උපතක් ලැබුණා මිනිස් ලෝකේ උපතක් ලැබුණාට අපට සාර්ථක මනුස්ස ජීවිතේ මොකද්ද කියන කරුණ දැනගන්න ක්‍රමයක් තිබුණේ සාර්ථක මිනිස් ජීවිතයක් ගත කරලා දෙන්න අපේ දෙමව්පියෝ අපව ඉස්කෝලේ ඇරියා. අපිට බලකලා ඉගෙන ගනින් කියලා. අපි ඉගෙන ගත්තා. තරුණ වයස වෙනකොට රස්සාවක් හොයන්න අපි පෙළඹුණා. ඊට පස්සේ විවාහ වෙනවා, ගෙවල් දොරවල් හදාගන්නවා, ජීවත් වෙනවා. මේක තමයි ලෝකේ සාර්ථකයි කියලා පිළිගත්තු එක. ඔය ජීවිතේ ගත කළ කෙනෙක් මලාට පස්සේ අපි සමාජේ කියන අයට එයා සාර්ථක ජීවිතයක් ගෙවුවා කියලා. එයා දියුණු වුණා කියනවා. කවුරු හරි කෙනෙක් ඉදකඩන් දීපල වස්තු උපයාගෙන සිටිනවා නම් අපි යාගෙන කියනවා අන්න දැන් එයාට හරි දියුණුයි. දැන් එයා හරි දියුණුයි කියනවා. එතකොට අපි හැම තිස්සෙම පුද්ගලයෙකුගේ දියුණුව මැන්නේ එයා හම්බ කරන දේවල් වලින්. එයා හම්බ කිරීමේදී කොච්චර ධාර්මිකද කියලා අපි දන්නේ නැහැ. කොයිතරම් සාධාරණද කියලා දන්නේ නැහැ. එයා රැස් කරගෙන දේවල් උජාරුවට ඉන්නවා බලලා අපි කියනවා අන්න දියුණුයි. බුදුරජාණන් වහන්සේ මේ දියුණුව ගැන සැලකුවේ මෙහෙමයි. යම් කිසි ආර්ථික සමෘද්ධියක් ඇද්ද ඒක ඉතා අල්ප දෙයකි. දැන් අපි ඇමරිකාව වගේ රටවල් වලට කියනවා දියුණුයි. බුදුරජාණන් වහන්සේ වදාළේ ඒ ඉතා අල්ප දෙයකි. ඒක දියුණුව කියලා පිළිගන්නවා. නමුත් ඒක අල්ප දෙයකි. මහත්ම දියුණුව නම් ප්‍රඥාව දියුණු කර ගැනීමයි. මේ ප්‍රඥාව දියුණු කර ගන්නකොට අපි දියුණු කර ගන්නවා කරුණු තුනක්. අපි දියුණු කර ගන්නවා කය. යමෙක් කයින් ප්‍රාණඝාත කරන්නේ නැත්නම් එයා කය දියුණු කරපු කෙනෙක්. යමෙක් කය පාවිච්චි කළා සොරකමක් කරන්නේ නැත්නම් එයා කය දියුණු කරපු කෙනෙක්. කුඩා දෙයක් වත්සරකමක් කරන්නේ නැත්තම් කය දියුණු කරපු කෙනෙක්. අපිට මේව අලුතින් කරන්න වෙලා තියෙනවා. අලුතින්ම කරන්න වෙලා තියෙනවා. මොකද එහෙම කය දියුණු වෙච්ච අය හරි අඩුයි. කය පාවිච්චි කරලා වැරදි කාම සේවන කීයදෙන්නේ නැත්තම් කය දියුණු කරපු කෙනෙක් යා. කය පාවිච්චි කරලා මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චියක් බීඩිය සුරුට්ටුවක්වත් බොන්නේ නැත්තම් සිගරට්ටුවක්වත් බොන්නේ නැත්තම් යා කය දියුණු වෙච්ච කෙනෙක්. ඔය කරුණ වලින් වැළකී සිටිනවා කියන්නේ යා දියුණු කයක් පරිහරණය කරනවා. යම් කිසි කෙනෙක් අභූත අසත්‍ය බොරු කියන්නේ නැත්තම් එයා වචනේ දියුණු කරපු කෙනෙක්. කේලම් කියන්නේ නැත්තම් එයා වචනේ දියුණු කරපු කෙනෙක්. පරුස වචන කියන්නේ නැත්තම් වචනේ දියුණු කරපු කෙනෙක්. අර්ථ ශූන්‍ය හිස් බොළඳ කතා කියෝ කියෝ ඉන්නේ නැත්තම් වචනේ දියුණු කරපු කෙනෙක්. අන්න ඒක බුදුරජාණන් වහන්සේ දියුණු හැටියට සලකන දෙයි. ඒ වගේම යම් කිසි කෙනෙක් සිටින් මේ ලෝකේ බාහිර දේවල් වලට ආස කරලා අනුන්ගේ දේවල් වලට ඊර්ෂ්‍යා කරන්නේ නැත්තම් සිත දියුණුයි. ක්‍රෝධ කරන්නේ නැත්තම් සිත දියුණුයි. පල්ලි ගන්නේ නැත්තම් සිත දියුණුයි. බද්ධ වෛරය නැත්තම් සිත දියුණුයි. එකට එක කිරීම නැත්තම් සිත දියුණුයි. අකීකරුකම ඒ කිව්වේ ධර්මානුකූල අදහසට එකඟ නොවන බව නැත්තම් සිත දියුණුයි. මුලාව නැත්තම් සිත දියුණුයි. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ දියුණුව ලබා ගන්නේ ප්‍රඥාවන්ත කෙනෙක්. අන්නේ දියුණුව තමයි මේ ලෝකෙ සැබෑම දියුණුව. ඒ දියුණුව කරා යන්නේ ප්‍රඥාවන්ත පිරිසයි. ඒක ලබා ගන්නේ තම තමන් විසින් තම තමන් තුල ධර්මයේ ගොඩනැගීමෙන් විතරයි. වෙන කිසිම ක්‍රමයකට ඒක ලබා ගන්න බෑ. අපි කියමු භාවනා කරන පිරිසක් ඉන්නවා. මේ පිරිස ළඟට එනවා කෙනෙක් හොරකම් කරන්න හිතාගෙන. ඇවිල්ලා වාඩි වෙලා ඉන්නවා. එයා අර පිරිසේ වාඩි වෙලා හිටියට එයා ඒ පිරිසට අයිතිද? ඒ පිරිසට අයිති නැහැ. අන්න ඒ වගේ තම තමන් විසින් ධර්මයේ තම තමන් තුල ගොඩනගා ගන්නකොට තමයි සැබෑම හිමිකාරය බවට පත් වෙන්නේ. එහෙම නැතුව පිරිසක් රැස් වුණාට පස්සේ අපිත් ඒ පිරිසට එකතු වෙන පමණින් ඒ පිරිසි කොටස්කාරයක් වෙන්නේ නැහැ. දේශපාලනයට නම් එහෙම වෙවි. නමුත් ධර්මයට එහෙම වෙන්නේ නැහැ. ධර්මයට වෙනස් එකක්. ධර්මයේ තිබෙනවා ගුණයක්. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි කියලා. ඒ කියන්නේ විඤ්ඤෝහි කිව්වේ බුද්ධිමත් උදවිය විසින්. පච්චත්තං කිව්වේ වෙන්වෙන් වශයෙන්. වේදිතබ්බෝ අවබෝධ කරන්න ඕන. මම ඒකට ඔබට තේරුම් ගන්න උපමාවක් කියන්නම්. අපි කියමු මෙතන ඉන්නවා කියලා 5000ක් ඉන්නවා කියමු. ඔන්න දැන් අපිට ලැබිලා තියෙනවා ඉඩම් කෑලි. එක එක්කෙනාට ඉඩම ගානේ ලැබිලා තියෙනවා. හැබැයි ගෙයක් නැහැ. ඉඩම විතරක් තියෙනවා. ඉඩම විතරක් තියෙනව නම් ගෙයක් නැතුව ස්වාභාවික ආපදාවලට යා මූණ දෙනවද නැද්ද? වැස්සට තෙමෙන්න ඕන. අවුවට වේලෙන්න ඕන. පිනි බාන්න ඕන. මේ හැම දෙයක්ම යාට වෙනවා. ගේ හදාගන්න යා දන්නේ නැති එක්කෙනෙක්. හැබැයි ඉඩම් කැල්ල තියෙනවා. එතකොට කරුණාවන්ත කෙනෙක් ඇවිදilla එයාට කියන මෙහෙම අපි ගේ හදන්න බඩු මුට්ටු ඔක්කොම දෙනවා. ගල් වැලි සිමෙන්ති ඔක්කොම දෙනවා. ගේ හදන්න උවමනා කරන ක්‍රමේ කිකියා දෙනවා. ගේ හදන ඇටි. ගඩොල් මෙන්න මේ අතට තියන්නේ. මෙන්න මෙහෙමයි මේක හරිගස්සන්නේ. මෙන්න මේ තැන්වල කණු ගහන්නේ. ඔන්න කියලා දෙනවා. ගෙට ප්ලෑන් එකක් දෙනවා. දැන් ඔන්න එක එක්කිනාට හම්බ වෙනවා ඒක. කෙනෙක් ඒ ප්ලෑන් එක ඉගෙන ගන්නවා. එයාට බඩමුට්ටු ටිකත් ඔක්කොම හම්බ වෙනවා ගඩොල් වල ටික. ඒ ඉඩමේ තියාගෙන ඉන්නවා ගේ හදන්නේ නැහැ. ඒතොර එයා ගේ නොහදා ඉන්න නිසා එයාට අර ස්වාභාවික ආපදාවලට එහෙම නැත්නම් හතුරු කරදරවලට මූණ දෙන එකෙන් එයා වැළකීලා දෙන්නේ නැහැ. මං දන්නවා ගේ හදන හැටි කියා කයිවාරු ගැහුවට එයා ගේ හදාගෙන නැහැ. මන්ට ගෙයක් හදන්න ඔක්කොම බඩමුට්ට තියෙනවා කිව්වට ගේ හදාගෙන නැහැ. තව කෙනෙක් ඉන්න පුළුවන්. ඒවා ඔක්කොම හම්බ වෙනවා. එයාත් ගෙයක් හදාගෙන ඉන්නේ කියලා පෙන්වන්න එයාට ඕන කමක් නැහැ බඩමුට්ටු තිබුණාට. එයා අට්ටාලයක් ගහගෙන ඉන්නවා. හැබැයි අට්ටාලේ හයිය නැහැ. ඕන වෙලාවක ඒ අට්ටාලේ හුළඟට ලොකු කරදරයකට කඩාගෙන වැටෙන්න පුළුවන් එකක්. තව කෙනෙක් ඉන්න උස්සායෙන් වීරියෙන් ගේ හදා ගන්නවා. තමන්ගේ ගේ ප්‍රමාණය අඳුනාගෙන ඒකට උවමනා කරන විදියට අත්විආරම් කපාගෙන ගේ හදා ගන්නවා. තව කෙනෙක් ඉන්නවා ගේ හදා ගන්න තියෙන බඩුත් ඔක්කොම දාලා දාලා විශාල අත්විආරමක් හදා ගන්නවා. මේ සම්මජ්ජාති හදන්න බැරි ගියක්. අපේ මනුස්ස ජීවිතේ අපිට ලැබිච්ච ඉඩම් කට්ටිය වගේ ඉඩම් කැබැල්ල වගේ මනුස්ස ජීවිතේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපට ලැබිච්ච ගේ හදන්න ලැබිච්ච ගඩොල් සිමෙන්ති වැලි ආදියයි ඒ ධර්ම මාර්ගයේ සඳහා යන්න තිබෙන විනය ඒ හදන ක්‍රමේ වගේ ධර්ම විනය දෙක තමයි අත්විආරම් දාලා ගේ හදන වැඩපිළිවෙලයි ගේ හදන බඩු මුට්ටුයි වගේ. ඉතින් එක්කෙනෙක් දෙන්නේ කොයි ගේ හදා ගන්නවා. අනිත් අය වැලි සැමින්ති ගොඩ ගහගෙන ඔහි ඉන්න හරි ඩං කෑලි. මෙහෙම තමයි මට පේන මේ බෞද්ධ ලෝකේ. ඉතින් ඒ නිසා අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් ඉස්සලාම තමන් විසින් තමන්ව ගොඩනගා ගන්න ඕන. අනේ කරුණ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් විතරයි අපට ලැබෙන්නේ. මම මේකයි කිව්වේ මේ පච්චත්තං වේදිතබ්බ විඤ්ඤාය බුද්ධිමත් කෙනා වෙන්ගින් වශයෙන් අවබෝධ කරනවා කියලා. වෙන්ගින් වශයෙන් අවබෝධ කරන එක රංචුවට අවබෝධ කරනවා නෙමෙයි. අපි ගත්තොත් 500ක් ඉඳලා 500 වෙන්ගින් වශයෙන් 500ම සමාධිය වැඩුවා කියමු. තේරුම මොකද්ද? වෙන්ගින් වශයෙන් නෙමෙයි මේක දිනු කරන්නේ. එහෙනම් මේක තම තමන් විසින් තම තමන් ගැන වග බලා ගත යුතු කරුණක්. ඉතින් බුදුරජාණන් වහන්සේ අපට නිරන්තරයෙන්ම දේශනා කළා මේ ලෝකේ තිබෙන්නේ මම අර කලින් කිව්වේ අපි දියුණුව කිය කී අපි අහපු දේවල්. නමුත් මේ දියුණුව කියලා අපි සාමාන්‍ය ලෝකේ අහන කරුණු සියල්ලම නිට්ටේද අනිත්‍යද? අනිත්‍ය දේවල්. ඒ අනිත්‍ය දේවල් ගැන බුදුරජාණන් වහන්සේගේ අවබෝධය කොයිතරම් පළල්ද කියලා බලන්න මේ දේශනාවේ නම ඉරවල් හතක් උදා වීම ගැන වදාළ දෙසුම. සත්ත සුරියුග්ගමන සූත්‍රය. මේ දේශනාව බුදුරජාණන් වහන්සේ වදාළේ විශාලා මහනුවර අම්බපාලි වනයේදී. රැස්වන භික්ෂු සංඝයාට බුදුරජාණන් වහන්සේ මෙහෙම වදාළා. අනිච්චා භික්කවේ සංඛාරා. එතන සංස්කාර කියලා කිව්වේ මේ හේතුඵල ධර්මතාවෙන් ඇතිවෙච්ච යම්තාක් දේයද්ද ඒ සියල්ල හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු දේවල්. බුදුරජාණන් වහන්සේ වදාලා අනිච්චා භික්කවේ සංඛාරා, මහණෙනි මේ සංස්කාර අනිත්‍යයි. අද්ධුවා භික්කවේ සංඛාරා, ධුව කියන්නේ ස්ථිරයි, අද්ධුව කියන්නේ එතකොට අස්ථිරයි. මහණෙනි මේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු සෑම දෙයක්ම අස්ථිරයි. අනස්සාසිකා භික්කවේ සංඛාරා, අස්සාසිකයි කියන්නේ අස්වසිල්ලක් තියෙනවා. අනස්සාසිකා කියන්නේ අස්වසිලි රහිතයි. මහණෙනි මේ සංස්කාර අස්වසිලි රහිතයි. යාවංචිදම් භික්කවේ අලමේව සබ්බ සංඛාරේසු නිබ්බින්දිතු. මහණෙනි ඒ නිසා මේ යම්තා හේතු ප්‍රත්‍යයෙන් හටගත් දේවල් ඇද්ද මේවා ගැන අවබෝධයෙන්ම නිබ්බින්දිතුන් කලකිරෙන්නයි වටින්නේ. අලං විරජ්ජිතුන් අවබෝධයෙන්ම නොවැළෙන්නයි වටින්නේ. අලං විමුච්චිතුන් අවබෝධයෙන්ම නිදහස් වෙන්නයි වටින්නේ. බලන්න මේ බුදුරජාණන් වහන්සේගේ පණිවිඩේ මනුෂ්‍යයන් හැටියට අපිට මේ පණිවිඩේ හරියටම අපි අල්ලගෙන හිටියනම් අපි කවුරුත් හිස්සති මෙරෙවිද? හිස්සති මෙරෙන්නේ. මේ පණිවිඩේ අල්ලගන්න බැරි වීම නිසා මේ අනිත්‍ය දේවල්ම අපි ගොඩ ගහගෙන, අනිත්‍ය දේවල්ම සතුටින් පිළි අරගෙන, ඒ තුලම අපේක්ෂා සහිතව ඉඳලා අස්වැසිලි රහිතව මෙරිලා යනවා. බුදුරජාණන් වහන්සේ මේ අනිත්‍ය ධර්මතාවය මේ බලන්න ඉහෙලින්ම අපිට දේශනා කරන ආකාරය. පින්වත් මහණෙනි, සිනේරු පර්වත රාජයා යුදුන් 40,000ක් උසයි. යුදුන් 40,000ක් පළලයි. මේ පර්වත රාජයා මහා සාගරේ සාගරයට යට වෙලා තිබෙනවා. 40,000ක් යුදුන යට වෙලා තියෙනවා සාගර ජලයෙන්. 40,000ක් යුදුන් සාගරයෙන් උඩට ඇවිදින් තියෙනවා. හැබැයි පින්වත් මහණෙනි, වුණාට කාලයක් වෙනවා, වැස්ස නැති කාලයක්, අවුරුදු 100ක් නෙවෙයි, අවුරුදු 1000ක් නෙවෙයි, අවුරුදු ලක්ෂ ගණනක් වහින්නේ නැති කාලයක් වෙනවා. අනේ කාලෙදී වැස්ස නැතිවීම නිසා මේ ලෝකී යම්තා ගස් වැල් තෘණ ආදී ඇද්ද ඒ සියල්ලම මැලවිලා මැරිලා සම්පූර්ණින්ම ඒවා මිය යනවා. මහණෙනි, ඔය වගේ තමයි සංස්කාර. සීල සංස්කාර අනිත්‍යයි. ඒ සංස්කාර ඔය විදිහමයි. මේ සංස්කාර ස්ථිර නෑ, අස්සසිලි රහිතයි මේ සංස්කාර. ඒ නිසා මහණෙනි, මේ ගැන අවබෝධයෙන්ම කලකිරෙන්න වටිනවා, අවබෝධයෙන්ම නොවැළෙන්න වටිනවා, අවබෝධයෙන්ම නිදහස් වෙන්න වටිනවා. මහණෙනි, තව කාලයක් යනකොට මේ සූර්යයාට අමතර තව ඉරක් මේ ලෝකෙට උදා වෙනවා. අන්නේ දෙවෙනි සූර්යයා ලෝකේ උදා වෙද්දී පොඩි පොඩි වැව් පුකුණු ජල තටාක තීනවනන් පුංචි පුංචි ඇල දොලවල් ඒ සෑම දෙයක්ම කිමෙන් කිමෙන් හිඳිලා යනවා. ඒ සෑම දෙයක්ම හිඳිලා ගිහිල්ලා වතුර නැති වෙලා යනවා. මහණෙනි, ඔන්න ඔය විදිය තමයි සංස්කාර අනිත්‍යයි. මේ සංස්කාර ස්ථිර නැහැ. මේ සංස්කාර අස්සසිලි රහිතයි. මහණෙනි, ඒ නිසා අවබෝධයෙන්ම මේ සංස්කාර ගැන කලකිරෙන්නයි වටින්නේ. අවබෝධයෙන්ම නොවැළෙන්නයි වටින්නේ. අවබෝධයෙන්ම නිදහස් වෙන්නයි වටින්නේ. මහණෙනි, කාලයක් යනකොට මේ සූර්යා දෙදිනාට අමතර තවත් ඉරක් පායනවා. එතකොට ඉරවල් කීයද? 3යි. 3 ඉර පායද්දී මේ ලෝකේ තියෙන මහා ගංගා හිඳීගෙන යන්න පටන් ගන්නවා. ගංගා, යමුනා, අචිරවති, සරභු, මහි ආදී මහා ගංගා සියල්ල හිඳීගෙන යන්න පටන් ගන්නවා. ඊට පස්සේ මහා ගංගා ලෝකේ නැති වෙලා යනවා. පින්වත් මහණෙනි, ඔන්න ඔය විදියයි සංස්කාර අනිත්‍යයි. සංස්කාර අස්ථිරයි. සංස්කාර අස්වැසිලි රහිතයි. මේ නිසා පින්වත් මහණෙනි, ඔය සංස්කාර පිළිබඳව අවබෝධයෙන්ම කලකිරෙන්න වටිනවා. අවබෝධයෙන්ම නොවැළෙන්න වටිනවා. අවබෝධයෙන්ම නිදහස් වෙන්නයි වටින්නේ. පින්වත් මහණෙනි, තවත් කාලයක් ගියාම 4 සූර්යා මේ ලෝකේ පායන්න පටන් ගන්නවා. 4 සූර්යා ලෝකේට පායද්දි අර මහා නදී ගලා බසින්න මුල් වෙච්ච මහා විල් තියෙනවා මේ හිම කඳු අතරේ. ඒ විල් සියල්ලම හිඳීගෙන යන්න පටන් ගන්නවා. අනෝතත්ත විල, සීහපපාත විල, රතකාර විල, කන්නමුණ්ඩ විල, කුණාල විල, චද්දන්ත විල, මන්දාකිණී විල, මේ සියලු විල් සම්පූර්ණයෙන්ම හිඳිලා යනවා. එතකොට පින්වතුනි, 4 සූර්යා පායනකොට මේ මහා පෘථුවේ ජලේ නැහැ. මහා පෘථුවේ ජලේ සියල්ලම හිඳිලා ගිහිල්ලා ඉවරයි. මහණෙනි, ඔන්න ඔය විදිහේ තමයි සංස්කාරයන් ගෙහෙටි. සංස්කාර අනිත්‍යයි. සංස්කාර අස්ථිරයි. සංස්කාර අස්වැසිලි රහිතයි. මේ නිසා මේ සංස්කාර ගැන අවබෝධයෙන්ම කලකිරෙන්න වටිනවා. අවබෝධයෙන්ම නොවැළෙන්න වටිනවා. අවබෝධයෙන්ම නිදහස් වෙන්න වටිනවා. මහණෙනි, කාලයක් යනකොට මේ සූර්යා 4 දැන් පායලා තියෙන 5 සූර්යා පායනවා. 5 සූර්යා ලෝකයට උදා වෙනකොට මහා සාගරය හිඳෙන්න පටන් ගන්නවා. මහා සාගරයේ කිමෙන් කිමෙන් යුදුන් ගණන් හිඳීගෙන යනවා. යුදුන් ගණන් හිඳීගෙන ගිහිල්ලා කිමෙන් කිමෙන් මිනිස්සෙක් පොවණු තරමට හිඳීගෙන ගිහිල්ලා තවත් හිඳිනවා. අන්තිමේදී වැස්ස වෙලාවට මඩ සහිත පොළවේ හරකෙක් ගමන් කළොත් ඒ හරකගේ කුරේට පොළව එරෙනවා. එතකොට මේ පොළවේ හිටිනවා ඒ කුරේ පුංචි වලක් වගේ. ඒකේ වතුර චුට්ටක් තියෙනවා. ආන්නේ වගේ මහා සාගරයේ ජලය ගව කුරින් හැරුණු වලක වතුර ස්වල්පයක් තිබෙන්නේ යම්සේද අන්නේ වගේ වෙනවා. අන්තිමේදී ඒකත් හිඳිලා ඇඟිල්ලෙන් ගා ගන්න තරම් වතුර ටිකක් නැතු යනවා. 5 සූර්යා පායනකොට මේ පෘථුවේ වතුර සියල්ලම ඉවර වෙලා යනවා. සම්පූර්ණයෙන්ම දිය බිඳක්වත් නැතු යනවා. මහණෙනි, මේව තමයි සංස්කාරය. සංස්කාරයන් අනිත්‍යයි. සංස්කාරයන් අස්ථිරයි. සංස්කාරයන් අස්සසිලි රහිතයි. මේ නිසා මේ සංස්කාර ගැන අවබෝධයෙන්ම කලකිරෙන්නයි වටින්නේ. අවබෝධයෙන්ම නොවැළෙන්නයි වටින්නේ. අවබෝධයෙන්ම නිදහස් වෙන්නයි වටින්නේ. පින්වත් මහණෙනි, තව කාලයක් යනකොට මේ ඉරවල් පහක් පායලා තිබෙද්දී හයවෙනි ඉර උදා වෙනවා. හයවෙනි ඉර පායනකොට මේ සිනේරු පර්වත රාජයා මහා පෘථුවිය දුන්දමන්න පටන් ගන්නවා. හාත්පසින් දුන්දමන්න පටන් ගන්නවා. යමක් රත් වෙන්න දුන්දමන්නේ යම් ආයුරින්ද, ඒ වගේ හාත්පසින් දුන්දමන්න පටන් ගන්නවා මේ මහා පෘථුවිය. මහන්නේ ඔය ආකාරයට සංස්කාර අනිත්‍යයි, සංස්කාර අස්තිරයි, සංස්කාර අස්වසිලි රහිතයි. මේ සංස්කාර ගැන අවබෝධයෙන්ම කලකිරින්නයි වටින්නේ. අවබෝධයෙන්ම නොවැළෙන්නයි වටින්නේ. අවබෝධයෙන්ම නිදහස් වෙන්නයි වටින්නේ. බලන්න මේ එකක් එකක් ගානේ බුදුරජාණන් වහන්සේ මේ අනි සංස්කාර අනිත්‍යයි, මේ සංස්කාර අස්ථිරයි, මේ සංස්කාර ආස්වසිලි රහිතයි, මේවා කෙරෙහි ඇල්ම අවබෝධයෙන්ම කලකිරෙන්නමයි මේවා ගැන වටින්නේ. අවබෝධයෙන්ම නොවැළෙන්නමයි වටින්නේ. අවබෝධයෙන්ම නිදහස් වෙන්නමයි වටින්නේ කියලා එකක් එකක් ගානේ කියා දෙනවා. මහණෙනි, මේ සූර්යා හය පායලා තියෙද්දි ආයමත් පායනවා හත්වෙනි සූර්යා. හත්වෙනි ඉර පායනකොට අර දුන් දමදමා තිබුණ මහා පෘථුවිය සිනේරු පර්වත රාජයා ගිනි ගන්න පටන් ගන්නවා. ගිනි ගන්න පටන් ගන්නවා. ගිනි ඇවිලිලා ගිනි ජාලාවලින් වෙලී යනවා. අන්තිමේදී යොදුන් ගණන් උස කූට පර්වත කූට, යොදුන් ගණන් උස පර්වත කූට සියල්ල පුපුරලා කෑලි කෑලි වලට පුපුරලා විනාශ වෙන්න පටන් ගන්නවා. අන්තිමේදී සිනේරු පර්වත රාජයාත් මේ මහා පෘථුවියත් ජුදුන් ගණන් කෑලි කෑලි වලට කඩාගෙන ගිහිල්ලා පුපුරලා සුන්න දූලි වෙලා යනවා, නොපෙනී යනවා, අතුරුදහන් වෙනවා. පිංගතුනි, බුදුරජාණන් වහන්සේ මේකේ පැහැදිලිවම පෙන්වා දෙනවා මහා පෘථුවිය එහෙම අතුරුදහන් වෙලා යද්දි එතන හරියට කපුරු පිලිස්සු තැනක් වගේ, ගිතෙල් පිලිස්සු තැනක් වගේ, දැලිත් නැහැ අලුත් නැහැ, දැලිත් නැති අලුත් නැති තැනක් බවට පත් වෙනවා. ඒ කියන්නේ මේ දූවිල්ලක්වත් ඉතුරු නැතුව සම්පූර්ණයෙන්ම පෘථුවිය අතුරුදහන් වෙනවා. කොයි කාලෙද මේක සිද්ධ වෙන්නේ? මේ මහා භද්‍ර කල්පෙද? මේ මහා භද්‍ර කල්පෙ අවසන් වුණාම මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙලා මේ භද්‍ර කල්පෙ අවසන් වුණාට පස්සේ, ඊට පස්සේ මං හිතන්නේ කල්ප ගණනාවක් බුදුරු ලෝකේ නැහැ. ඒවං අනිච්චා භික්කවේ සංඛාර, මේ විදිහට මේ සංස්කාර මහණෙනි අනිත්‍යයි. අද්වා භික්කවේ සංඛාර, මහණෙනි මේ සංස්කාර අස්තිරයි. අනස්සාසිකා භික්කවේ සංඛාර, මේ සංස්කාර අස්වසිලි රහිතයි. මේ නිසා මේ හේතුඵල ධමයෙන් හටගත්තු දේවල් ගැන අවබෝධයෙන්ම කලකිරින්න වටිනවා. අවබෝධයෙන්ම නොවැළෙන්න වටිනවා. අවබෝධයෙන්ම නිදහස් වෙන්න වටිනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ හරි අපූරු දෙයක් වදාරනවා. තත්‍ර භික්ඛවේ කෝ මන්තා කෝ සද්ධාතා යයන්ච මහා පඨවි ස්නේරූච පබ්බත රාජා දෛහිසන්ති විනාසිසන්ති න භවිසන්ති इति අඤ්ඤත් දිඨ පදේහි. මහණෙනි, ඔය කාරණේ ගැන මම ඒ කාරණේ කිව්වේ මහා පෘථුවියත් මහා සිනේරු පර්වත රායත් ඔය ආකාරයට ගිනි අරගෙන විනාශ වෙලා අන්තර්ධාන වෙලා යනවා කියන ඔය කරුණ මම බුදුරජාණන් වහන්සේ වදාලා මම සම්මා දිට්ඨිය ඇති වෙච්ච අයත් එක්ක ඇර වෙන කවුරු එක්කනම් කතා කරන්නද කවුරු නම් පිළිගන්නේවිද කියලා අහනවා. ඒ මොකද ඒකේ තේරුම? සම්මා දිට්ඨිය ඇති වෙච්ච අය දන්නවා අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන් දන්නවා දුක් දේ දුක් වශයෙන් දන්නවා තමාගේ වශයෙන් පවත්වන්න බැරි දේ අනාත්ම වශයෙන්ම දන්නවා. එබඳු කෙනෙකුට මේ අනිත්‍ය ගැන කතා කිරීම කල හැකි දෙයක්. වෙන කෙනෙකුට ඇහුවොත් එහෙම කොහේ වෙන්න දෝවා කොහේ වෙන්න දෝවා ඇයි අනිත්‍යයි කියන කරුණ දන්නේ නැහැ. දැන් බලන්න මුහුදගෙන අපි හිතාගෙන හිටපු දේ සාමාන්‍ය මුහුද ගැන අපි විතර නෙමෙයි මුහුදට ඇලුම් කරපු පහාරද හිතාගෙන හිටියේ මුහුදට ඇලුම් කළේ කොහොමද? ඔව් වෙරළ ඉක්මෝ යන්නේ නැති නිසා. සාගර රළ වෙරළ ඉක්මෝ යන්නේ නැති නිසා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ වගේ තමයි කිව්වා මාගේ ශ්‍රාවකයෝත්. නමුත් එබඳු සම්මුතියකින් පවතින වෙරළ පවා සයුර පවා කොතරම් අනිත්‍යද? එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ දල කොමන්තා කෝස් කවුරුත් එක්කද මං කතා කරන්නේ කවුරුත් එක් කවුරු නම් මේක අදහා ගනේද කියලා අහනවා. මේ මාර්ගඵල අවබෝධය පිණිස ගමන් කරන අය ඇර. ඇයි ඒකට හේතුව? දැන් බුදු ඒකට එතකොට අපිට මෙහෙම පේනවා බුදුරජාණන් වහන්සේගේ කාලෙත් ඉඳලා තියෙනවා මේ අනිත්‍ය දේ ගැන. ඒ කියන්නේ එක එක ආගම් වලට කොටු වෙච්ච මතවාද වලට කොටු වෙච්ච අය හිටියානේ. ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ රාමෝල ඉඳලා කල්පනා කළා. දැන් අපේ රටේ දැන් බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව මේ ප්‍රඥාව පිළිගන්නේ නැති අය කොච්චර ඉන්නවද? නමුත් බටහිර සුද්ධික් මොකක් හරි කිව්වොත් බුදු කෙනෙක් පහළ වුණා වගේ පිළිගන්නවා. දැන් බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාවට අලගු තියන්නවත් පුළුවන් කමක් ලෝකේ කාටවත් බෑ. දැන් බලන්න මේ බටහිර පුතජන මිනිසුන්ගේ මතවාදවලට මේ රටවල මිනිස්සු කොච්චර අහුවෙලාද? ගිලලාද? එකඩ වෙන්න බැරුව දඟලනවාද? දැන් බටහිර සුද්ධ කිව්වොත් මේක කවදාවත් විනාශ වෙන්නේ නැහැ කියලා. ඒක මේ මිනිසුන්ට ඇත්ත. අන්න ඒ වගේ අර බටහිර ගැති මානසිකත්වයේ විසින් අපිට නැගිටින්න තියෙන සෑම පැත්තක්ම අවුරලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි මේක හොඳට තේරුම් ගන්න ඕන. දැන් විද්‍යාව කියලා ඉස්කෝලේ ඉගෙන ගන්න සම්පූර්ණ බටහිර ගැති චින්තනයනේ. ඒ බටහිරගති චින්තනය ඉගෙන ගන්නා තාකල් අපිට මේ චින්තනය අවබෝධ කරගන්න බැරුව යනවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාව තව තියෙනවා. මේ බලන්න තව විස්තර වෙන හැටි. ඊළඟට බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ අතීත ජීවිතයේ සිදුවීම මෙතනදී එළිදරව් කරනවා. උන්වහන්සේ ඉඳලා තියෙනවා සුනිත්ත කියලා ශාස්ත්‍රුන් වහන්සේ නමක් වෙලා. ඒ සුනිත්ත කියන ශාස්ත්‍රුන් වහන්සේ කාමේසු වීතරාගෝ. ඒ කියන්නේ පංචකාමයන්ට නොඇලී හිටිය කෙනෙක්. මේ සුනිත්ත කියන ශාස්ත්‍රුන් වහන්සේට හිටියා ශ්‍රාවකයන් සිය ගණනාවක්. මේ සුනිත්ත කියන ශාස්ත්‍රුන් වහන්සේ ශ්‍රාවකීන්ට ඉගැන්නුවා බ්‍රහ්ම ලෝකී උපත ලබන ආකාරය. එච්චරයි උන්වහන්සේ කාලේ දැනගෙන හිටියේ. බ්‍රහ්ම ලෝකේ උපත ලබන ආකාරය. එන මොකද්ද ගන්නලා තියෙන්නේ? ධ්‍යාන ලබන හැටි, සමාපatti ලබන හැටි උගන්වලා තියෙනවා. ඉතින් ඒ කාලේ සුනෙත්ත කියන ශාස්ත්‍රුන් වහන්සේ බඹලෝ උපත ලබන මාර්ගය ශ්‍රාවකීන්ට පෙන්වා දෙද්දී ඇතම් ශ්‍රාවකයන් ඒ මාර්ගයේ දියුණු කළා බඹලව ඉපදුනා. ඒ මාර්ගයේ පැහැදිලි කළ දෙද්දී ඇතම් ශ්‍රාවකයන් ඒ මාර්ගයේ දියුණු කරගෙන යද්දී බඹලව උපදින්න බැරි වුණා. නමුත් පරිනිම්මිත වසවත්ති දිව්‍ය ලෝකේ උපදුනා. ඇතම් ශ්‍රාවකයන් මේ මාර්ගයේ දියුණු කරගෙන යද්දී නිම්මාන රති දිව්‍ය ලෝකේ උපදුනා. ඇතම් ශ්‍රාවකයන් මේ දියුණු කරගෙන යද්දී තුසිත දිව්‍ය ලෝකේ උපදුනා. ඇතම් ශ්‍රාවකයන් මේ දියුණු කරගෙන යද්දී යාම දිව්‍ය ලෝකේ උපදුනා. ඇතම් ශ්‍රාවකයන් මේ දියුණු කරගෙන යද්දී තාවතිංස දිව්‍ය ලෝකේ උපදුනා. ඇතම් ශ්‍රාවකයන් දියුණු කරගෙන යද්දී චාතු මහරජික ලෝකේ උපදුනා. ඇතම් ශ්‍රාවකයන් දියුණු කරගෙන යද්දී දෙව්ලොව උපදුනේ නැහැ, මිනිස්ලොව රාජකීය පවුල්වල උපදුනා. ඇතම් අය ඒ මාර්ගයේ දියුණු කරගෙන යද්දී උගත් මිනිසුන්ගේ පවුල්වල උපදුනා. ඇතම් අය ධනවත් ගෘහපතියන්ගේ පවුල්වල උපදුනා. දැන් මේ කියන්නේ බුදුරජාණන් වහන්සේ නමක් හැටියට ඉඳලා මේ ලෝකයට දහම් දෙසන කාලෙ නෙවෙයි. මේ කියන්නේ අතීතයේ ඉරිසිවරෙක් වෙලා මේ මාර්ගයේ උගන්නද්දී හිටපු එකක්. එතකොට මේ සුනිත්ත කියන ශාස්ත්‍රූන් වහන්සේට මෙහෙම හිතුණා. මමයි ශ්‍රාවකයෝ දැන් ඔක්කොම සමානයි. ඒ නිසා මම මීට වඩා ශ්‍රේෂ්ඨත්වයකට පත් වෙන්න ඕන කියලා කල්පනා කරලා පටන් ගත්තා. මම දැන් මෛත්‍රී ධ්‍යාන පුරුදු කරන්න ඕන කියලා මෛත්‍රී ධ්‍යාන වඩන්න පටන් ගත්තා. 7 අවුරුද්දක් නොකඩවාම. ඊට පස්සේ තියෙනවා මහණෙනි 7 අවුරුද්දක් නොකඩවාම මෛත්‍රී ධ්‍යාන වැඩිම නිසා මේ සුනීත ශාස්ත්‍රුන් වහන්සේ සංවට්ඨ කල්ප විවට්ඨ කල්ප 7 මිනිස් ලෝකෙට ආවේ නැහැ. සංවට්ඨ කල්ප කියලා කියන්නේ ලෝකේ විනාශ වේගින යන කාලෙට. විවට්ඨ කල්ප කියලා කියන්නේ ලෝකේ නැවත සකස් වේගින යන කාලෙට. ඒ සංවට්ඨ කල්පයේදී ලෝකේ විනාශ වේගින යද්දී ආවස්සර ලෝකේ උපදිනවා. ලෝක සකස් වේගෙන යද්දී ශූන්‍ය බ්‍රහ්ම විමානවල උපදිනවා. ඊට පස්සේ ඒ සංවට්ටි විවට්ට කල්ප 7 ගෙවුනට පස්සේ මහා බ්‍රහ්මයා වෙලා ඉපදුනා. ඒ වගේම 36 වතාවක් සක්‍ර දිව්‍ය රාජයා වෙලා ඉපදුනා. බලන්න එතකොට මේ බෝසතාණන් වහන්සේ දැන් අපි ජාතක කතාවල 550 අහගෙන මේ 550ක් උපන්න කියලානේ කවුරුත් හිතාගෙන ඉන්නේ. මේ බලන්න මේ විස්තරේ. ඊළඟට තියෙනවා මහණෙනි, ඊට පස්සේ ශාස්ත්‍රුන් වහන්සේ ඒ විපාකවලින්ම නොඑක් සිය ගණන් වාරයක් සක්විති රජ්ජුරු වෙලා ඉපදුනා. ඒ කියන්නේ සිය ගණන් වාරයක් ලැබිලා තියෙනවා මොනවද? 235 පුරුෂ ලක්ෂණ. 235 පුරුෂ ලක්ෂණ ඇතුව සිය ගණන් වාරයක් ඉපදිලා බුද්ධත්වයේ සාක්ෂාත් කරලා නැහැ. එහෙනම් පේනව නේද බුද්ධත්වයේ කොයිතරම් අමාරු, කොයිතරම් දුර්ලභ, අචින්තනීය, සිටිය නොහැකි එකක් කියලා. මේවැනි සූත්‍ර ධර්ම නුවණින් කල්පනා නොකිරීම නිසා වෙන්නේ නැති ඔය සමහර බුදුවා පතන්නේ. පාරමී පුරන්න ඕන කියා. මේ සූත්‍රය බලවම පැහැදිලිව පේනවා. නොඑක් සිය ගණන් වාර සක්විති රජ්ජුරුව වෙලා. ඒ කියන්නේ 235 පුරුෂ ලක්ෂ නැතුව සිය ගණන් වාර ඉපදිලා. නමුත් බුදු වෙලා නැහැ. බුදුරජාණන් වහන්සේ ඊළඟට දේශනා කරනවා මහණෙනි, ඒ සුනේත්‍ර කියන ශාස්ත්‍රුන් වහන්සේ මෙතරම් දීර්ඝ කාලයක් මේ විදිහට ගත කළාට සංසාරින් නිදහස් වෙන්න බැරුව ගියා. ජාති ජරා මරණ සූක වැළපීම් දුක් දුම්න සුසුම් හෙලින් වලින් නිදහස් වෙන්න බැරුව ගියා. දැක්කද සංවට්ට විවට්ට කල්ප හතක් පහලට ඇවිල්ලා නැහැ. ආවස්සර ලෝකෙන් බ්‍රහ්ම ලෝකෙට, බ්‍රහ්ම ලෝකෙන් ආවස්සර ලෝකෙට, ආවස්සර ලෝකෙන් බ්‍රහ්ම ලෝකෙට, බ්‍රහ්ම ලෝකෙන් ආවස්සර ලෝකෙට. ඊට පස්සේ මහා බ්‍රහ්මයා වෙලා උපන්නා. ඊට පස්සේ 36 වතාවක් සක්‍ර දෙවියන් වෙලා ඉපදිලා. නුයික් සීගනන් වාර චක්‍රවර්ති රජුරු වෙලා ඉපදිලා. දැන් මේකෙන් අපිට මේ අනිත්‍ය බවත් දීර්ඝ බවත් ගැන යම්කිසි ඡායාවක් හිතා ගන්න පුළුවනි. අපි හිතාගෙන ඉන්නේ මේ නෙමෙයි, අපි මේ සංසාරේ අපිට තියෙන අනවබෝධය, අවබෝධයක් නැතිකම නිසා අපිට මේක මේතරම් දීර්ඝ බවක් තීරින්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළා මහණෙනි නිදහස් වෙන්න බැරුව ගියා ඒ සුනිත් ශාස්ත්‍රූරයාට. ජාතියෙන් ජාතිය කිව්වේ ඉපදීමෙන් ජරා මරණින් සූක වැළපීම් දුක් දුම්නස් වලින් නිදහස් වෙන්න බැරි වුණා. දෙගණිත් එක තමයි මේකෙදී. දැන් මේ ඉහෙළම දේ ඉන්නේ බුදුරජාණන් වහන්සේ මේ කතා කරන්නේ. දැන් බලන්න මෙතන කතා කරන ඉහෙළම දේවල් මොකද්ද? මේ සංවට්ට කල්ප වෙනකොට ආබස්සර ලෝක උපදිනවා, විවට්ට කල්ප වෙනකොට බ්‍රහ්ම විමානවල උපදිනවා, මහා බ්‍රහ්මයලා උපදිනවා, ඊළඟට දිව්‍ය සක්‍ර දෙවිය වෙලා 36 වතාවක් නුයික් සීගනන් වර මේ සක්විති රජුරු. මේ කියන්නේ ඉහෙළම තැන නෙමෙයිද, මේ ඉහෙළම දේවල් නෙමෙයිද මේ කියන්නේ? එහෙම දේවල් කියලා කියනවා මහණෙනි ජාති ජරාවරින් මිදෙලා නැහැ. එතකොට අපි මේ බුදුරජාණන් වහන්සේ ඉහෙළම දේ පෙන්නලා කරන කතාව අපිට තේරුම් ගන්න අපිට චුට්ටක් මොලේ ඕන. අපිට මේක තේරුම් ගන්න එපමණ ඉහෙළ තත්ත්වයෙන් ඉඳලත් ජාති ජරා මරණ වලින් නිදහස්ුනේ නැත්නම් අපි වගේ අය ගැන කවර කතාද? අපි මේ මහා ලුගුවට තම තමන් ගැන හිතාගෙන හිටියට මේවා ගැන කවර කතාද? මේ සිද්ධියත් එක්ක අපි සංසන්දනය කළ බැලුවොත් මොකද්ද තියෙන්නේ අපිට? අනිත් එක තමයි මේක එක දිගට. දැන් මේ එක දිගට කියන්නේ දුගතියක් ගැන කතා කරන්නේ නැතුව සුගතිය විතරක් කතා කරලා කියන්නේ ජාති ජරා මරණ වලින් නිදහසුන් නැහැ කියලා. සාමාන්‍ය සත්‍යය යන්නේ සුගතියේ, දුගතියේ ගමන් කර කර යන්නේ. අර ඒක මට මතක නැහැ කතා වස්තුව ප්‍රේත වස්තුවේ තියෙන්නේ. ඒකේ තියෙනවා ප්‍රේතියක් කියනවා. ඒගොල්ලෝ කන කෑම ලිස්ට් එක පිරේතියක් කියනවා. මේ මිනිස්සු කිවිසුම් ගියාට පස්සේ, කිඹුහුම් ගියාට පස්සේ හොටු හූරනෝනේ. ඒව තමයි කියන කවුන්නේ. දැන් මිනිස් ලෝකෙ බත් මාළු කාපු අය පිරේත ලෝක ගියාට පස්සේ. ඊළඟට ගැබ් මල, ඊළඟට අසුචි, ස්ත්‍රීන්ගේ පුරුෂයන්ගේ සිරුරුලින් පහ වෙන පිළිකුල් දෑ, මේව තමයි කනවා කියන්නේ. එතන ඉබඳු සසරක් ගැන බුදුරජාණන් වහන්සේ වර්ණනා කරයිද? මේ සසර ජාති ජරා මරණ වලින් නිදහසුන් නැහැ කියනවනම් සුගතිය ගැන කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළා, ඇයි මාණෙනි මෙහෙම වුණේ? කරුණු හතරක් ඒ සුනිත් ශාස්ත්‍රූරයාට අවබෝධ කරගන්නට බැරුව ගියා. ඒ කරුණු හතර තමයි ආර්ය සීලය, ආර්ය සමාධි, ආර්ය ප්‍රඥා, ආර්ය විමුක්ති. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළා, මහණෙනි දැන් මම ඒ ආර්ය සීලය අවබෝධ කරගත්තා, ආර්ය සමාධිය අවබෝධ කරගත්තා, ආර්ය ප්‍රඥාව අවබෝධ කරගත්තා, ආර්ය විමුක්තිය අවබෝධ කරගත්තා. දැන් මට මේ භව තණ්හා සියල්ල නැති වෙලා තියෙන්නේ. භව රහන් සියල්ල විනාශ වෙලා තියෙන්නේ. ආයෙනම් උපතක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ගාථාවක් දේශනා කරනවා. සීලං සමාධි පඤ්ඤාච විමුක්තිච අනුත්තරා අනුබුද්ධා ඉමේ ධම්මා ගෝතමේන යසස්සිනා. බුදුරජාණන් වහන්සේ වදාලා සීල සමාධි ප්‍රඥා අනුත්තර විමුක්තිය මේවා අවබෝධ කරගත්තා. කවුද? කීර්තිමත් ප්‍රඥායති ගෞතම බුදුරජාණන් වහන්සේ. ඉති බුද්ධෝ අභිඤ්ඤාය ධම්මමක්ඛාසි භික්ඛුනම් දුක්ඛසන්ත කරෝ සත්තා චක්ඛුමා පරිනිබ්බුතෝති. ඒ බුදුරජාණන් වහන්සේ මේ ආර්ය සීල, ආර්ය සමාධි, ආර්ය ප්‍රඥා, ආර්ය විමුක්ති අවබෝධ කරගෙන භික්ෂූන් වහන්සේලාට මේ ධර්මය කියා දුන්නා. මේ දුක් අවසන් කරපු ශාස්ත්‍රඥ වහන්සේ පිරිනුවන් පානවා. බලන්න මේ දේශනා කොයිතරම් අංග සම්පූර්ණයිද. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මෙන්න මේ විදිහට අපිට අංග සම්පූර්ණ දේශනා හැටියට අහන්න ලැබෙන්න ඕන. එතකොට තමයි අපිට බුදුරජාණන් වහන්සේ කවුද, උන්වහන්සේගේ අවබෝධයේ කුමක්ද, උන්වහන්සේ අපගේ ශාස්ත්‍රඥ වහන්සේ වන්නේ මක් නිසාද, මේ සියල්ල අපට වටහා ගන්න පුළුවන් වෙන්නේ. මේකේ විශේෂත්වය මේකයි. දැන් මේ සූත්‍ර දේශනාව ඇහුවහම ඔබට ඇතිවෙන්න ඕනේ ප්‍රශ්නයක්, එකම එක ප්‍රශ්නයක්. වෙන ගොඩක් ප්‍රශ්න ඇති වුණොත් එහෙම පටලවගෙන තියෙන බව පේනවා. දැන් මේ දැන් ඔබට මතකයි මේකේ අනිත්‍ය ගැනයි, ඉරවල් හතක් පෑයීම ගැනයි, මේ පෘථිවිය සිනේරු පර්වතයේ විනාශ වීම ගැනයි, සුනිත් ශාස්ත්‍රඥ වහන්සේගේ ධ්‍යාන සමාපatti ගැනයි, දිනු කිරීම ගැනයි, සුගති උපත ගැනයි මෙවැනි විස්තර වුණේ. මේ ඔක්කොමත් එක්ක මේකේ හරය ඔබට ප්‍රශ්නයක් හැටියට එන්න ඕනේ. මම මේ ප්‍රශ්නේ ඔබ තුල නගන්නම්. මොකද්ද මේ ප්‍රශ්නේ? අපි කවදානම් ආරි සීලයේ ඇති කරගන්නටද? අපි ආරි සීලයේ ඇති කර ආරි සමාධිය කවදාද ඇති කරගන්නේ? ආරි ප්‍රඥාව කවදාද ඇති කරගන්නේ? ආරි විමුක්ති කවදාද ඇති කරගන්නේ කියන අදහස විතරක් මෙතනින් අහුණා නම් ඔබට මේ සූත්‍රය තේරිලා තියෙනවා. ඒ අදහස අවුවේ නැතුව වෙන වෙන දේවල් අහුණා නම් තේරිලා නැහැ. මම මේ සූත්‍රයක් කියවුවට පස්සේ ඒකේ අර්ථය ගන්න හැටි මේ කිව්වේ ඔබට. ඉතින් ඒ නිසා මේ ආරි සීල, ආරි සමාධි, ආරි ප්‍රඥා, ආරි විමුක්ති අවබෝධ කරගන්නා තුරු අපටත් ඉපදීමෙන් ජරා මරණයෙන් සුවක වැළපීම් දුක් දුම්නස් සුසුම් හෙලීම් වලින් නිදහස් වෙන්න විදියක් නැහැ. කලවරක් නැති සංසාර ගමනේ අපට යන්න සිද්ධ වෙනවා. මේක අවබෝධ වෙච්ච නැති අය අර සුනාමි සිදුවීම දිහා බල්ලා කියනවා. මගෙන් සමහරව විලහනවා, ස්වාමීනි අපිට මේ වගේ මිනි ගොඩවල් ගහනවා දකින්න කරපු පව මොකද්ද? හිතේ තියෙන හැමතිස්සෙම සුන්දර දේවල් දෙක දෙක සංසාර යන්න වෙයිද? එහෙම වෙයි. ඒක තේරුම මොකද්ද? සංසාරය ගැන, සංසාරය කියන්නේ මොකද්ද කියලා අවබෝධයක් නැහැ. අපි කරපු මංක පව නෙමෙයි, ඕක තමයි සංසාරය. ඔය මිනිස් ලෝකෙදී ඔහොම නම් දැන් අපි හිතා ගන්න ඕනේ මොකද්ද? අනිත් ලෝකවල කොහොමද? අර പ്രേත වස්තු මම දැන් ඉදිරි සිංහල පරිවර්තනය කරන්න හිතාගෙන ඉන්නවා. ඒ പ്രേතීන් කන කෑම බීම ගැන දැක්කහම මේ උපත කියන එක අන්තයටම පිළිකුල් වෙලා යනවා. මෙවැනි සංසාරයකද අපි මේ දිගින් දිගට යන්නේ කියලා, මෙවැනි ජරාවකකද මේ සංසාරය යන්න තියෙන්නේ කියලා එච්චර පිළිකුල් වෙනවා. ඒ වගේම ලොකු උනන්දුවක් ඇති වෙනවා. අනේ අපිට ඉක්මනට මේ ධර්ම මාර්ගෙ ගිහිල්ලා සෝවාන්වත් වෙන්න ඕන, නැත්තම් ඉතින් මේ ගොඩට වැටෙන්න ඉඩ තියෙනවා කියලා. ආනේ පණිවිඩේ තමයි මේ ධර්මයෙන් ගන්න තියෙන්නේ. සමහර කෙනු අනේ මේ මේ සුනාමි වල සිදුවීම දිහා බලලා අනේ කවදාවත් ආය නැ මෙවැනි විපතක් උපුනුපං ආත්මික සිද්ධ වෙන්න එපා. ලැබෙයිද? නෑ. යන්න තිබෙන්නේ ඒවට මෝන දිදීමයි. යන්න තියෙන ඒවට මෝන දිදීමයි. ජරා මරණ ශෝක වැළපීම් දුක් දුම්න සුසුංගලීන් වලින් තොර උපතක් ගැන බුදුරජාණන් වහන්සේ දන්වා නම් ඒකාන්තෙම උන්වහන්සේක අපට කියා දෙනවා. අපි පැහැදිලිව දන්නවා යන්න තියෙන ගමනේ කොයිතරම් භයානකද කියන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ මහණෙනි ප්‍රමාද වීම කියලා කියන්නේ අන්තිම භයානක දෙයක් කියලා. මතකද අර කාන්තාව පිරිසක් මත් පැම්බිව්වා. බුදුරජාණන් වහන්සේ වදාළේ මොකද්ද? මොනවට උඹලා hina වෙනවද? කෝණු හාසු කිමානන්ද උඹල මොකක් ලැබෙන සතුට වෙනවද? නිච්ඡම් පජ්ජලති සති උඹල හැමතිස්සෙම ගිනි ගන්නවා. අන්ධකාරේන ඕනක්ද? මුලාව නැමති කරවලේ වැටිලා ඉන්න පිරිස පදීපන්න ගවෙස්සට ඇයි ප්‍රඥාව නැමති පහන හොයන්නේ නැත්තේ? බලන්නේ පණිවිඩේ අපි අල්ල ගන්න ඕන. ඒ පණිවිඩය අල්ලගත්තේ නැත්නම් අපි තුහේ අහපු උහි යන පිරිසක් වෙලා උහි යනවා ඉපදීපදී. මේ නිසා යථාර්ථයේ කියන එක සීළු දෙනාම අල්ලන්නේ නැහැ. අපි හොඳට මතක තියාගන්න ඕන. සමහරු නම් කියනවා මේ ඔක්කොම නිවන් දකින්නවා කියලා. ඒ වුණාට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මෙහෙමයි. මහණෙනි මේ ධර්මයේ අල්ලන්නේ නැති අවබෝධ කරන්නේ නැති පිරිස මහා පොළොව හා සමානයි. නිවන් නොදකින පිරිස මහා පොළොව හා සමානයි. නිවන අවබෝධ කරන පිරිස නියපොත්තට පස් සුට්ටක් අරන් වදාලා මෙන්න මේච්චරයි. ඉතින් ඒ නිසා ඒ නිවන කරා යන පිරිස එච්චර නැ දිගින් දිගටම මේ සංසාර දුක් විඳ විඳ යන්නේ. සමහරු අහනවා දන්නේ නැතුව ওই විදිහට ධර්ම දේශනා කරන ගිහින් ඔක්කොම නිවන් දැක්කෝ. ඔබිනුත් අසාරයි. එතකොට කියන්න මෙහෙමයි කියලා බුද්ධ දේශනාවේ තියෙන්නේ නිවන් නොදකින පිරිස මහපෘථිවි පස් හා සමානයි. නිවන අවබෝධ කරන්නා වූ පිරිස නියපතර ගත්තු පස් වල්පේ හා සමානයි. එහෙනම් බලන්න කොයිතරම් දුර්ලභ දෙයක්ද මේ. ඉතින් අපි ආර්ය සීල, ආර්ය සමාධි, ආර්ය ප්‍රඥා, ආර්ය විමුක්තිය ඇති කරගන්න ඕන. ආර්ය වෙන්නේ මොකද මේක? සම්මා දිට්ඨියෙන් යුක්ත විය යුතුය. සම්මා දිට්ඨියෙන් යුක්ත වූ සීලය ආර්ය සීලයයි. ආර්ය ෂ්ටාංගික මාර්ගයේ තුල වැඩෙන සීලය ආර්ය සීලයයි. ආර්ය ෂ්ටාංගික මාර්ගයේ තුල වැඩෙන සමාධිය ආර්ය සමාධියයි. ආර්ය ෂ්ටාංගික මාර්ගයේ තුල වැඩෙන ප්‍රඥාව ආර්ය ප්‍රඥාවයි. ආර්ය ෂ්ටාංගික මාර්ගයේ තුල ඇති කරගන්නා වූ අවබෝධය නිසා කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හාවෙන් නිදහස් වීමයි ආර්ය විමුක්තියයි. මෙන්න මේ කරා යන්න අපට බුදුරජාණන් වහන්සේගේ ධර්මයමයි උපකාර වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් තොරව ලෝකෙ කිසිම කෙනෙකුට සීලය පනවන්න බෑ. ආර්ය සීලය බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් තොරව ආර්ය සමාධියක් පනවන්න බෑ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් තොරව ආර්ය ප්‍රඥාවක් පනවන්න බෑ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් තොරව ආර්ය විමුක්තියක් පනවන්න බෑ. එහෙනම් යමෙක් සීලේ කුමක්ද කියලා දැනගන්නට නම් ඒ ධර්ම විනය තුලින්මයි දැනගත යුත්තේ. සමාධිය කුමක්ද කියලා දැනගන්නට නම් ඒ ධර්ම විනය තුලින්මයි දැනගත යුත්තේ. ප්‍රඥාව කුමක්දයි දැනගන්නට නම් ඒ ධර්ම විනය තුලින්මයි දැනගත යුත්තේ. ධර්ම විනයෙන් බැහැර වෙච්ච සීලය අංග සම්පූර්ණ සීලයක් නෙවෙයි. ධර්ම විනය තුලින් බැහැර වෙච්ච සමාධිය අංග සම්පූර්ණ සමාධියකුත් නෙවෙයි. ධර්ම විනයෙන් බැහැර වෙච්ච ප්‍රඥාව අංග සම්පූර්ණ ප්‍රඥාවකුත් නෙමෙයි. මෙම නිසා ධර්ම විනයෙන් බැහැර වෙච්ච තැන විමුක්තියක් නැත. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල දැන් අපි ගත්තෝ සීලය ගැන සම්පූර්ණ විස්තර කරන්නේ බුද්ධ දේශනාවල. සමාධියත් එහෙමයි. අංග සම්පූර්ණ සමාධිය යන කුමක්දයි දැනගත යුතු කෙනා ධර්මයේම කීවිය යුතුයි. ධර්මයේම ඉගෙන ගත යුතුයි. ඒ ධර්මයේ තුල තමයි ප්‍රථම ධානය යනු මෙයයි කියලා විස්තර කරන්නේ. ඒ ධර්මයේ තුල තමයි දෙවෙනි ධානය යනු මෙයයි කියලා විස්තර කරන්නේ. ඒ ධර්මයේ තුල තමයි තුන්වෙනි ධානය යනු මෙයයි කියලා විස්තර කරන්නේ. ඒ ධර්මයේ තුල තමයි හතරවෙනි ධානය යනු මෙයයි කියලා විස්තර කරන්නේ. ඒ නිසා ඒ ධර්මයේ තුල ඒ සමාධිය විස්තර කරන නිසා සීලය වඩන කෙනා ඒ ධර්මය විනයටම ප්‍රශංසා කරමින් සීලය වඩනවා නම් එයා ධර්ම විනය තුල රැඳී සීලය වඩන කෙනෙක්. සමාධිය වඩන කෙනා ධර්ම විනයටම ප්‍රශංසා කරමින් ගෞරව කරමින් සමාධිය වඩනවා නම් එයා හැබෑ සමාධියක් කරා යන කෙනෙක්. සමාධියක් වඩද්දී ධර්මයේ බැහැර කරනවා නම් ඒ සමාධිය ඇත්ත සමාධියක් වෙන්න බෑ. එතකොට ඒ සමාධිය සැබෑ සමාධියක් නම් ධර්ම විනයට ප්‍රශංසා කර කර යන සමාධියක් විය යුතුයි. ප්‍රඥාව යම් කිසි කෙනෙක් වඩනො නම් ඒක ධර්ම විනයටම ප්‍රශංසා කර කර වඩන ප්‍රඥාවක් විය යුතුයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්ම විනයෙන් තොරව ආර්ය සීලයක් නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්ම විනයෙන් තොරව ආර්ය සමාධියකුත් නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්ම විනයෙන් තොරව ආර්ය ප්‍රඥාවකුත් නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්ම විනයෙන් තොරව ආර්ය විමුක්තියකුත් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළ ධර්ම විනය තුල තමයි සම්පූර්ණ විස්තර වෙන්නේ. දැන් මහරහතන් වහන්සේලා ඒකනේ රහතන් වහන්සේලා සාමාන්‍ය පිරිස් නෙමේ රහතන් වහන්සේලා බුද්ධ දේශනාවල් ඒ කොටස් රහත් පරපුර වලට බාරගත්තා. කටපාඩමින් මේ ධර්මයේ රැගෙන ඉන්න වෙලති. මහණ වෙන අයට කටපාඩම් කෙරෙව්වා. එතකොට මේ ධර්මයේ කටපාඩම් කර කර තමයි බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල රහතන් වහන්සේලා ළඟ පැවිදි වෙච්ච පිරිස ඒ ධර්ම විනය කටපාඩම් කර කර සීලය ප්‍රගුණ කළා. ඒ ධර්ම විනය කටපාඩම් කර කර සමාධිය ප්‍රගුණ කළා. ඒ ධර්ම විනය කටපාඩම් කර කර ප්‍රඥාව ප්‍රගුණ කළා. ඒ ධර්ම විනය කටපාඩම් කර කරම තමයි අරහත්ත්වයට පත් වෙන කම්ම දිනු උනේ. ඒ නිසයි පිරිසිදු ධර්ම විනය මුඛ පරම්පරාවෙන් දිගින් දිගටම පැමරුණේ. ඒ නිසා අපිට ඒක ආය අලුතින් පටන් ගන්න වෙලා තියෙනවා. දැනට ලෝකේ නැහැ. අලුතින්ම පටන් ගන්න වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අපිට පැහැදිලිව පේනවා මේ ධර්ම මාර්ගයේදී හැබැයි එකයි ඉලක්කේ. මොකද්ද? චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම. මේ යන ගමනේදී අපි දන්නවා අපිට ඉස්සෙල්ලාම වමනා කරන්නේ ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව මොකද්ද? සද්ධාති තථාගතස්ස බෝධින්. අපි මේ එක එක්කෙනාගේ අවබෝධය ගැන පහදින්න නෙමෙයි මේ ශාසනයට ඇතුළු වෙන්නේ. කාගේ අවබෝධය ගැන පහදින්නද? බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන පැහැදීමටයි. බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා සද්ධාති තථාගතස්ස බෝධින්. තථාගතයන් වහන්සේගේ අවබෝධය ගැන පහදින්න ඕන. පැහැදිලා ඒක අදහා ගන්නවා අරහන්. බුදුරජාණන් වහන්සේ රාග දේශ මොහු නැති කෙනෙක්. සම්මා සම්බුද්ධ. චතුරාරි සත්‍ය ධර්මයේ ගුරුපදේශ රහිතව අවබෝධ කරපු කෙනෙක්. විද්‍යාචරණ සම්පන්න. ඒ අවබෝධයට අනුවම ජීවිතේ පවත්වා වදාළ කෙනෙක්. සුගත. සුන්දර නිවන මගවන ආරි මාර්ගයේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අනුගමනය කළ නිවන සාක්ෂාත් කරපු කෙනෙක්. ලෝකවිදු. සකලවිද ලෝකයන් ගැන පරිපූර්ණ අවබෝධයකින් යුක්තව ඉඳලා ලෝකයෙන් නිදහස් වෙච්ච කෙනෙක්. අනුත්තර පුරිස ධම්මසාරති. දමණය කළ නොහැකි අය දමණය කිරීමෙහි අනුත්තර වූ උත්තමයන් වහන්සේ. සත්තා දේව මනුස්සානං. දෙවියන්ගේත් මිනිසුන්ගේත් ශාස්ත්‍රූන් වහන්සේ. බුද්ධ. අවබෝධ කොට වදාළ උතුම් ධර්මය අන්නයිට අවබෝධ කරවීම පිණිස මහා කරුණාවෙන් දේශනා කරපු කෙනෙක් භගවා මේ සියලු ගුණ දැරීමට භාග්‍යවන්ත කෙනෙක්. ආනේ මතේ ඒ පැහැදීම තමයි මේ ධර්ම ගවේෂණේ අපේ මේ ධර්ම හැසිරීමේ ආරම්භය. ඒ පැහැදීමට ආපු නැති එක්කිනා කැරකි කැරකි තමන්ගි මතේටමයි එන්නේ. කැරකි කැරකි තමන්ගි දේම හුවා දක්වන්න පුළුවනි. තමන්ගි දේම හුවා දක්වන්න පුළුවනි. නමුත් මේ ශ්‍රද්ධාවට පැමිණිච්ච එක්කිනා එහෙම නැහැ. ශ්‍රද්ධාවට පැමිණිච්ච එක්කිනා තමන්ගි දේ නෙමෙයි බලන්නේ. තමන්ගි දේ ඕනෑම වෙලාවක අතහැරලා ධර්මයේ පිළිගන්නවා. අන්න ඒක තමයි අවබෝධීම ශ්‍රද්ධාවට පැමිණිච්ච කිනාව තීරුම් ගන්න තිබෙන ක්‍රමේ. මොකද බුදුරජාණන් වහන්සේ අපට බොහෝම පැහැදිලිව දේශනා කළා. අපට දේශනා කළා තියෙනවා සප්ත අපරිහානීය ධර්ම දේශනා කළා තියෙනවා. අපට දේශනා කළා තියෙනවා ඒ වගේම කරුණු හතරක් ගැන අපට ඊමසිමස බලන්න කියලා. කොහොමද සමහර විට ලෝකයේ ප්‍රසිද්ධ කෙනෙක් කියන්න පුළුවන් මෙයයි ධර්මය මෙයයි විනය මෙයයි ශාස්ත්‍රීය ශාසනය කියලා බුදුරජාණන් වහන්සේ වදාලා ඒකට කියන්නේ සතර මහා ප්‍රදේශ පිළිගන්නත් එපා ප්‍රතික්ෂේප කරන්නත් එපා ධර්මයට විනයට දාලා බලන්න ධර්මයට විනයට දාලා බලනකොට ධර්මයේ විනයලා ගැලපෙන්නේ නැත්තම් ධර්මයේ විනයලා ඒ බසින්නේ නැත්තම් ඒ බැහැර කරන්න කියනවා මේ ධර්මයේ නෙවෙයි මේ විනය නෙමෙයි මේ ශාස්ත්‍රීය ශාසනය නෙවෙයි ඊළඟට සංඝ පිරිසක් සම්මත කරනවා මේයි ධර්මයේ මේයි විනය මේයි ශාස්ත්‍රීය ශාසනය කියලා පිළිගන්නත් එපා ප්‍රතික්ෂේප කරන්නත් එපා ධර්මයේ විනයට ගලපා බලන්න ධර්මයේහිලා සසඳන්න විනයහිලා බහා බලන්න ධර්මයේහිලා සසඳනකට සසඳෙන්නේ නැත්තම් විනේලා බලනකට බැහැන්නේ නැත්තම් ඒක ආතාරින්න කියනවා මේ ස්වාමීන් වහන්සේලාට මේ වැරදිලා වැරදිලි සාල්ලගත්තු එකක් ඊළඟ සංඝයා විසින් සම්මත කරනවා අසවල් භික්ෂුන් වහන්සේ නිවැරදි දෙයක් ධර්මයේ විනය කියා දෙනවා කියලා ඒකත් ධර්මයට විනි බහා බලන්න කියනවා එහෙම නැත්තම් භික්ෂුන් කීප දෙනෙක් එකතු වෙලා කියනවා මේකයි ධර්මයේ මේකයි විනේ මේකයි ශාස්ත්‍රීය ශාසනය ධර්මයේ විනේලා බහා බලන්න කියනවා සතර මහා ප්‍රදේශ ආනන්ද චෛත්‍ය ස්ථානයේදී බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න කලින් අපට දේශනා කළේ අනාගතයේදී යම් යම් ආරවුල් ඇති වුණොත් ප්‍රශ්න ඇති වුණොත් මිග්ග බහ බලන්න කියලා. මේ කරුණු ඉගෙන ගත්තට පස්සේ ධර්මයේ විනය තුල බහ බලන්න පුරුදු වෙන්න කෙනා කිසිම ගැටලුවක් නැතුව ධර්ම විනයේ ඉදිරියට යනවා. මොකද අපි එහෙම කිව්වේ ධර්මය විනේහි බහා බලන්න බැරි අය තමයි හරියට මේ ලෝකේ ඉන්නේ. ධර්මය විනේහි නොහදාල කෙනෙක් ධර්ම විනේහි බහා බලන්න දන්නේ නැහැ. එතකොට ධර්මය විනේහි කියලා හිතාගෙන ධර්මය විනේහි ස්වરૂපයේගත් වෙනත් දෙයක් උනත් පුරුදු කරන්න පුළුවන්. මොකද අපි දන්නවා සමහර මව්වරු ඉන්නවා සංසාරයේ බිය දැකලා මාර්ගඵල ලබන්න උමනාව තියෙනවා. ඉතින් මේ මවවරු මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ උගන්වනකට සමහරට මෙහෙටත් එනවා. ඇවිල්ලා කල්පනා කරන මේ ස්වාමීන් වහන්සේ කමටහන් දෙන්නේ නැහැ. මගපල දෙන්නේ නැහැ. ධර්මයේ උගන්වනවා විතරයි කියලා. නමුත් මේක තමයි ක්‍රමේ. කමටහන් කියලා දෙයක් බුදුරජාණන් වහන්සේ කාටවත් දීලා නැහැ. පෞද්ගලිකව කතා කරලා උපදෙස් දීලත් නැහැ එහෙම. පොදු වශයෙන් කතා කිරීමක් කරලා තියෙනවා. එතකොට මේක තමයි ක්‍රමය. තව කෙනෙක් කියනෝ නෑ නෑ ඔය කිව්වට ඔක හරිය දිග කල්යන්න ක්‍රමයක් ඔය. ඒ නිසා අපි ළඟට එන්න අපි ඉක්මනින් මගපල දෙනවා. තින් දන්නේ නෑ. අනේ ඉතින්ට යනවා. ගියට පස්සේ ඉතින් කියන ආ දැන් විනාඩි 10 සමාධිය වඩන්න මං 4 වෙනි ධ්‍යානෙට දාලා දෙන්න. ආ දැන් මෙහෙම මෙහෙම කරන්න. ඊට පස්සේ කියනවා අයියෝ අපි පුත්‍ර කාලයක් ගියාද මේ පොල් ගහවල කිසි වැඩක් උනේ නෑ. ධර්මයේ අල්ලලද නැද්ද? නෑ. ධර්මයේ කියන්නේ මොකද්ද කියලා දන්නෙත් නැහැ. ධර්මයේ හික්මෙන්නා වූ විනය කියන්නේ මොකද්ද කියලා දන්නෙත් නැහැ. ඉතින් ධර්මයේ කියලා පෙන්වා දෙනවා ඒක. සමහරු කියා දෙනවා නෑ නෑ භවනා කිරීම ඕනම නෑ කියනවා. භවනා කිරීම ඕනම නෑ කියනවා. සෝත කියන්නේ කන, ආපන්න කියන්නේ කන්ට වැටෙනවා. එතකොට ඕගොල්ලෝ අහගෙන ඉන්න අපි කියන්න මගපල නිකම්ම ඔබ ලබයි. එතනට යනවා සමහරු. කියලා කල්පනා කරා හරි හරි හරි. මේ සද්ධර්මය කියලා කියන්නේ මේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මෙ නෙමෙයි හතක්. ධර්ම හතක්. සයන් අල්තයන්. ඔන්නේ පටලෝ ගන්නවා. ඊට පස්සේ ඒක ගිලිනවා. දැන් මේ ඔක්කොම සිද්ධ වෙන්නේ මොකද? තමන් ධර්මය නොදැනීමමයි. තමන් ධර්මය නොහදාරා සිටීමමයි. ඒ නිසාමයි මේ වගේ දේවල් සිද්ධ වෙන්නේ. ධර්මයේ දන්න කෙනාට එහෙම වෙන්නේ නැහැ. ඕනෑම පරිසරයක ඕනෑම අවස්ථාවක ඕනෑම දෙයක් මැද්දෙන් ව්‍යා හැමතිස්සෙම ප්‍රශංසා කරන්නේ ධර්මයමයි. මොකද හේතුව මේ අපි මේ රහතන් වහන්සේලාගේ දේශනා අපි මේ හොඳට මේව අදාරන්න රහතන් වහන්සේලා කවදාවත් තමන්ව හුවා දැක්කුවේ නැහැ. මේක මගේ අත්දැකීම, මේකේ මගේ අවබෝධය කියලා හුවා දැක්කල නැහැ. රහතන් වහන්සේ නැමතිස්සෙම බුදුරජාණන් වහන්සේගේ ධර්මයටමයි ප්‍රශංසා කරන්නේ. සෝතාපන්න විචය ගැන විස්තර තියෙනවා මේව. බුදුරජාණන් වහන්සේගේ ධර්මයටමයි ප්‍රශංසා කරන්නේ. ඒ නිසා මේ මාර්ගයේ ගමන් කරන පිරිස ඔන්න අඳුන ගන්න පුළුවන් තැනක් මොකක්ද? එයා මේ මාර්ගයේ ගමන් කිරීමෙන් තමන්ගේ ප්‍රධානත්වයක්, තමන්ගේ නායකත්වයක්, තමන්ගේ අවබෝධයේ අනිත්‍යයට දීමක් කරන්නේ නැහැ. එයා මොකද කරන්නේ? ධර්මයම කියා දෙනවා. බුදුරජාණන් වහන්සේ මේ විදිහට දේශනා කළා, මේ විදිහට දේශනා කළා, මේ විදිහට දේශනා කළා කියලා ධර්මයේම කියා දෙනවා. ඉතින් ඒක අපිට හොඳ ලස්සනට මේ සූත්‍ර දේශනා කියවද්දී ඊටාම පැහැදිලිව අපිට දකින්න ලැබෙනවා. ඒ නිසා අපි ධුමනේ අන්න ඒ වගේ ශ්‍රද්ධාවක්. සමහරු හිතාගෙන ඉන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියන්නේ බුද්ධ ශාසනය කියලා කියන්නේ මේ ගොඩනැගිලි මහා පිංකම් කියලා. ඉතින් ඒව හදලා එයා සන්තෝෂ වෙනවා. ආ මම දැන් ශාසනය වෙනුවෙන් සෑහෙන්න කළා කියනවා. ශාසනය වෙනුවෙන් යා කරපු දෙයක් නෑ. සමහරු සීලය සම්පූර්ණ කරගන්නවා. හිතල එයා කල්පනා කරනවා දැන් ඉතින් හරි මගේ මම ශාසනයෙන් ප්‍රයෝජනෙ ගත්තා. ප්‍රයෝජනයක් මදී. මේක මේ වගේ එකක්. බුදුරජාණන් වහන්සේගේ ශාසනය ගහක් වගේ. ගහක තියෙනවා කොළ දළු මල්, අතුපතර, පොතු, එළය, අරටුව. බුදුරජාණන් වහන්සේගේ ශාසනය හැටියට තිබෙන්නේ මොකද්ද? අරටුව, අරහත් ඵල විමුක්තිය, ආර්ය විමුක්තිය. එතකොට මේ අරටුව කරා යනකම්ම කෙනෙක් සෑහීමකටපත් නොවි අවබෝධයෙන්ම මේ ධර්ම මාර්ගයේ යන්න ඕන. සෑහීමකටපත් නොවි අන්නේ විදිහට මේ ධර්ම මාර්ගයේ ගමන් කිරීම තුළ මොකද සමහරු ඉන්නවා සමාධියක් වැඩෙන්නේ නැහැ. සමාධියක් වැඩෙන්නේ නැති එක්කෙනා පසුබට වෙනවා. ඒ කෙනා දන්නේ නැහැ ධර්මයේ හැසිරීමේදී එකේ තම තමන් තුළ තිබෙන කුසලතාවල වෙනස්කම් තිබෙන බව. දැන් මේ ධර්මයේ අවබෝධ කරගන්න කොටස් දෙකක් පෙන්වනවා. ඉක්මනට සමාධිය වැඩෙන පිරිස එක කොටසක්. සමාධිය වැඩෙන්නේ නැති පිරිස එක කොටසක්. සමාධිය වැඩෙන පිරිසට කියනවා සැප ප්‍රතිපදාවේ ගමන් කරන පිරිස. සමාධිය වැඩෙන්නේ නැති පිරිසට කියනවා දුක් ප්‍රතිපදාවේ ගමන් කරන පිරිස. සමාධිය වැඩෙන එක්කිනාට නිවර්ණ ධර්ම සංසිඳන නිසා යාගේ ප්‍රතිපදාව සැපයි. හැබැයි මේ සැප වූ ප්‍රතිපදාව තුලත් අවබෝධයේ එක කොටසක් ඉන්නවා වේගවත්ව අවබෝධ කරනවා, තව කොටසක් ඉන්නවා හිමීට අවබෝධ කරනවා. ඒ කියන්නේ දැන් සමාධිය හොඳට දියුණු කළා හිට එයා පටිච්ච සමුප්පාදි පංච උපාදාන ස්කන්ධ ආයතන හය ආදී යෝනිසු මනසිකාරී නෝනෙන් විමසීමස බලද්දි එයාට ඉක්මනින් ඉක්මනින් මේ වයි යථා තත්ත්වය අවබෝධ වෙනවා සමාධිය තුලින්. ඒතර ඒ කිනාට සමාධිය දියුණු වෙනවා, ප්‍රඥාවත් දිනනවා. තව කෙනෙක් ඉන්න ඔන්න සමාධිය හොඳට පිළිටවලා ප්‍රඥාව දියුණු කරනවා. නමුත් විදර්ශනා වඩද්දි එයාට ආයමත් වෙන්නේ සමතෙමයි. විදර්ශනා අවබෝධයට වඩා සමාධියමයි යාට වැඩෙන්නේ. ඒ කියන්නේ අවබෝධය යාට හිමෙන් වෙන්නේ. එතකොට සමාධිය වැඩෙන අය අතර කොටස් දෙකක් ඉන්නවා, වේගවත් අවබෝධ කරන සහ හිමීත අවබෝධ කරන. දුක්ඛ ප්‍රතිපදාවෙත් කොටස් දෙකක් තියෙනවා. ප්‍රතිපදා දුකසී වේගවත් අවබෝධ කරන, ප්‍රතිපදා දුකසී හිමීත අවබෝධ කරන. දුක්ඛ ප්‍රතිපදාව තියෙන අය කරුණු පහක් පුරුදු කරන්න ඕන කියනවා. සමාධිය ඇතුන්නේ නැහැ කියලා ඒගෙන දුක් දුම්නස් ඇති කරගත්ත සතිපට්ඨානෙ වඩන්න බෑ. දෝමනස්ස කියලා කියන්නේ බහැර කළ යුතු එකක්. සතිමා විනෙය්‍ය අභිඥා දෝමනස්සං. සිහියෙන් ඇලීමයි ගැටීමයි දුරු කරන්න ඕන. සමහරුති සමාධියකට නැගලා පසිතවිතවි භාවනාව වඩනවා. වැඩින්නේ නැහැ. එයා මොකද කරන්න ඕනේ? බුදුරජාණන් වහන්සේ වදාලා. එයා බලන්න ඕනේ කයේ ඇත්ත. කයේ ඇත්ත බලනවා කියන්නේ මොකද්ද? අසුබේ. එයා නිතර නිතර කයේ ඇත්ත බලන්න ඕනේ. ඊළඟට එයා මොකද කරන්න ඕනේ? ආහාරේ ඇත්ත බලන්න ඕනේ. කන බොනදී අන්තිමට මොකද වෙන්නේ කියලා. ඊළඟට එයා මරණ සති වඩන්න ඕනේ. මරණ සති වඩන්න ඕනේ. මරණ සති වැඩිමින් තමයි එයා ආයේ ධර්මයට එන්නේ. කැරකි කැරකි අප්‍රමාදී වෙන්නේ මරණ සති වැඩිමින්. මොකද හේතුව? තමන්ගේ ජීවිතයේ බුදුරජාණන් වහන්සේ වදාළේ කොහොමද? මරණේ පිළිබඳ උන්වහන්සේ වදාළේ අජ්ජේව කිච්ඡං ආතප්පං කෝජඤ්ඤා මරණං සුවේ. හිට මෙරේ විදයි කවුද දන්නේ? අදම මේ නිවන් මගේ හැසිරෙන්නේ. මේ මරණ සතිය සිහි කිරීම හරීම ප්‍රයෝජනයි. මරණ සතිය සීකරේ නැත්තං එයා මදයට පැමිණෙනවා, මත් වීමට පැමිණෙනවා. එයා ජාති මදයෙන් මත් වෙන්න පුළුවනි. ඒ වගේම ධන මදයෙන් මත් වෙන්න පුළුවනි. ආරෝග්‍ය මදයෙන් මත් වෙන්න පුළුවනි. මේ වගේ නොඑක් මදවලින් මත් වෙනවා මරණ සතිය නොවැඩෙන කෙනා. මරණ සතිය වැඩිවීමෙන් තමයි මත් නොවි සුළු කාලයයි මට ජීවත් වෙන්න තිබෙන්නේ. මේ සුළු කාලේ මම සීලේ සම්පූර්ණ කරන කෙනෙක්ද කියලා තමන්ගෙන් අහනවා. මම මේ සුළු කාලය තුළ සමාධිය කරා යන කෙනෙක්ද තමන්ගෙන් අහනවා අය. මම මේ කාලය තුළ මේ ධර්මයේ පිණිස කැප වුණු කෙනෙක්ද තමන්ගෙන් අහනවා. නැවත නැවත යා තමන් අමතනවා සුළු කාලය ඔබට තියෙන්නේ. මරණ සතිය වඩන කෙනා එහෙමයි කරන්නේ. ඊළඟට හටගත් සෑම දෙයක්ම අනිත්‍යයි කියලා එයා නෝනින් විමසනවා. හටගත් සෑම දෙයක්ම අනිත්‍යයි කියලා නෝනින් විමසනවා. ඒ නෝනින් විමසන එක්කිනා මේ අනිත්‍ය ලෝකයේ තුල ඊටාම ධාර්මිකව සීල සම්පන්නව ජීවත් වෙනවා. අනිත්‍ය ලෝකෙට බැඳෙන්නේ නැති වෙන්න සිත පවත්වනවා. මම මේ කිවි සමාධිය ලබා ගන්න දුෂ්කර එක්කිනාගේ පිළිවෙත. සබ්බ ලෝකේ අනබිරත සංඥා. මේ ලෝකේ උපදින්න යා කැමති නෑ. යාට උපදිනවා කියන එකට අප්පිරියයි. ආය ආය උපතක් කරා යනවා කිව්වහම සියලු ලෝකේ නොඇල්ම එකක්ම ඇති වෙන්නේ නෑ ඒකට. ඒකට පෙරේත ලෝකෙ ගැන, නිරේ ගැන, තිරිසන් අපාය ගැන, ලෝක සත්‍යයන් දුක් විඳින ආකාරය ගැන යාට යම්කිසි දැනුම් තේරුම්කමක් ඕන. එතකොට තමයි ආකම ඇති වෙන්නේ. නැත්තම් හිත පීඩනවා. කවුරු හරි ලස්සන එක්කින් දැකන්නේ මේවගේ ලස්සන වුණා නම් මාත්. මිහිරි හඬක් තියෙන එක්කින් කන්නේ මේ જાති මිහිරි හඬක් ලබන ආත්මයට ලැබෙනවා නම්. හොඳ උගත් මේවගේ උගත්කම මට ලැබෙනවා නම් මේවගේ ප්‍රසිද්ධිය ලැබෙනවා කියලා අපි මුලා වෙලාම හිතන්න පුරුදු වෙලා ඉන්න පිරිසක් මේ සත්‍යයන් කියන්නේ. ඒ නිසා ඒ මුලාවෙන් අත්මිදිලා දකින්න නම් මේ ලෝකේ ඔය කියපු ආකාරයට කයෙහි ඇත්ත, ආහාරයේ ඇත්ත, මරණය, මේ සෑම දෙයක්ම සිහි කරන්න ඕන. එතකොට තමයි යා කිමෙන් කිමෙන් කිමෙන් ධර්මයට පැමිණෙනවා. මෙයාගේ හිත තැම්පත් වෙන වෙලාවක් එනවා. ඒ වෙලාව අපට කියන්න බෑ කෙනෙකුට සමාධියක් වෙඩෙන්නේ නැහැ කියලා. ලෝකේ කාටවත් කියන්න බෑ ඔබට සමාධියක් වෙඩෙන්නේ නැහැ කියලා. කිසි කෙනෙකුට කියන්න බෑ. මොකද හේතුව? සමාධියක් මොහොතක සමාධියක් නොවැඩි අවුරුදු 25ක් සමාධිය වැඩින් නැති බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් 25 වෙනි අවුරුද්දේ සීල සමාධි ප්‍රඥා සම්පූර්ණ කරගෙන රහතන් වහන්සේලා වෙච්ච හැටි තේර තේරි ගාතාවල අපූර්වට සටහන් වෙලා තියෙනවා. ඒ නිසා කෙනෙකුගේ ජීවිතයක වර්ධනය වන සමාධියේ ප්‍රඥාවාදීයේ පැවසිය හැක්කේ බුදුරජාණන් වහන්සේ නමකට පමණයි. ලෝකෙ වෙන කිසි කෙනෙකුට කියන්න බෑ ඒක. සාරිපුත්ත මහරහතන් වහන්සේටවත් ඒක ප්‍රකාශ කරන්න බැරි එකක්. එක්තරා අවස්ථාවක තියෙනවා මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ලකුණ්ඨ බද්දී ස්වාමින් වහන්සේට අඬ ගහලා දිසීල සමාධි ප්‍රඥා උපදෙස් දෙනවා. දැන් ලකුණ්ඨ බද්දී ස්වාමින් වහන්සේ අරහත්ත්වයට පත් වෙලා තිබෙද්දිත් උපදෙස් දෙනවා. අරහත් වීම පිණිස බුදුරජාණන් වහන්සේට ඒකෙදී බුදුරජාණන් වහන්සේ ගාථාවක් දේශනා කරන හික්මිච්ච එක්කිනා දැන් මේ ආයා හික්මන්න දෙන්නේ මේ හික්මිලා ඉන්නේ කියලා. ඉතින් ඒ කරුණෙන් අපිට පැහැදිලිව පේන්නේ මොකද්ද? නමුත් සාරිපුත්තු මහරහතන් වහන්සේ කවුද? සියේතාපි භික්ඛවේ ජනිති යදිදං සාරිපුත්තු. සාරිපුත්තයන් වහන්සේ සෝතාපට්ටි ඵලයේ විනේති. සෝවාන් වෙන්න මේ සත්‍යංග සෝවන් ඵලයේ හික්මවන මහා ප්‍රඥ ප්‍රඥාවෙන් අග්‍රේසර වූ සාරිපුත්තු මහරහතන් වහන්සේටත් ඉන්ද්‍රිය පරව පරියත්ත ඥානය නැහැ. ඒක තියෙන්නේ කාටද? බුදුරජාණන් වහන්සේට පමණයි. ඒ නිසා අපි හැමතිස්සෙම බුදුරජාණන් වහන්සේටමයි ගෞරව කරන්න ඕන. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයටමයි ගෞරව කරන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නයටමයි ගෞරව කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ වදාළ ශික්ෂාවටමයි ගෞරව කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ වදාළ සමාධියටමයි ගෞරව කරන්න ඕනේ. ආන්න එතකොට තමයි නියම මාර්ගය පෑදෙන්නේ. ඉතින් ඒ නිසා ඉබඳු ආකාරයේ අවබෝධයක්, ඉබඳු ආකාරයේ දැනීමක්, එබඳු ආකාරයේ ඥානයක් අපි වහ වහා ඇති කරගන්න ඕන තමන්ගේ යහපත සලකනු කැමති කෙනා. මිනිස් ලෝකේ හිටපු අය දන්නවනේ මේ කරදර වලට වැටෙලා නැති වෙන හැටි. අපේ රටේ මේ සිදුවෙච්ච සුනාමි කේද වාචිකයත් එක්ක අපිට බොහෝ දේවල් හිතන්න ඉතුරු වෙලා තියෙනවා. හැබැයි ඒව හිතන්න පුළුවන් කෙනාට විතරයි. අනිත් අයට ඒක තේරෙන්නේ නැහැ. මේකෙන් අපි විශේෂයෙන්ම අවබෝධ කරගතිය යුත්තේ මේ මනුස්ස ජීවිතය කොයිතරම් කෙටිද, කොයිතරම් ඉක්මනින් නැති වෙලා යනවද. ඉතින් ඒ නිසා අපි මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ දිවත් ඉක්මනින් සම්මාදිට්ඨිය ඇති කරගෙන ආර්ය සීල, ආර්ය සමාධි, ආර්ය ප්‍රඥා, ආර්ය විමුක්ති කරා පිය නගන්නට උතුම් ශ්‍රී සද්ධර්මය අපි මාර්ගෝපදේශකයන් වහන්සේ හැටියට බුදුරජාණන් වහන්සේගේ උතුම් සී සද්ධර්මයේ පෙරමුණෙහි තබාගෙන අපිත් මේ ගෞතම බුද්ධ ශාසනයේදීම චතුරාරි සත්‍ය ධර්මයේ අවබෝධ කරගන්නවා කියන අදහසටෙන් සාදු සාදු සාදු.